ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සරත් මෙන්ඩිත් මහත්මයා එවාගේම මානෙල් නෝනා ආදරණීය දරුවන් ඥාති මිත්‍රාදීන් කවුරුත් එක්ක රාශී වෙලා අද දින ඉතාම වටිනා අනුස්මරණීය පින්කම සිදු කරලා නිමාඩුපත් වෙච්ච අවස්ථාව. ඉතින් ඔබ දෙපළට මේ සහභාගී වෙච්ච හැම දෙනාටම ජීවිතේ බොහෝ කාලයක් සතුටටපත් වෙන්නට පුළුවන් ඉතාම ලස්සන පින්කමක් මේ සිදු කළේ. මම හිතන්නේ මාස ගානක් ඔබ මෙහෙස මහන්සි වෙලා මේකට සූදානම් වෙච්ච ආකාරයක් අපට පේනවා. බොහෝ ඥාති මිත්‍රාදීන් ආරාධනා කරලා එයාගේ සහාය උපකාරය ලබාගෙන පින්කම ඉතාම ලස්සනට සිදු කළේ. ඉතින් පින්කමේ මූලික අරමුණ තමයි සරත් මහත්මයාගේ මානෙල් නෝනා මහත්මියගේ දෑබර දෙමෝපියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ පින්කම සිදු කළේ. ඉතින් ඒ දෙපළ පින්කමේ මූලිකත්වය ගත්තත් පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබේම දෑතින් ඔබේම නිවසේ ඔබේම අම්මල තාත්තල ඥාතින් වෙනුවෙන් සිදු කළා වූ පින්කමක් කියලා බොහෝම සතුටටපත් වෙන්න. ඉතින් අපි ශ්‍රී ලංකාව විපදිතයි හැටියට අපි දානි ගෙදරකට යනකොට අපි නිතරම කියන්නේ දානි බෙදන්න යනවා කියලා නේද? ඒක ලොකු අර්ථයක් තියෙනවා. ඒක හේතුව තමයි අපි ගෙදර මොන හරි දෙයක් හදා ගන්නවා දානි ගෙදර යනකොට. ඒ දේ බෙදන්න බලාගෙන තමයි යන්නේ. බත් ටිකක් වෑංජනියක් අඩුම වශයෙන් වතුර ටිකක් හරි අපි දානෙට අරන් යනවා. මේක තමයි අපේ පෞරාණික චාරිත්‍රය. දම් බෙදන්න යනවා කියලා කියන්නේ. මම හිතන්නේ මෙතන ආපු හැම දෙනෙක්මත් දම් බෙදන්න ආපු අය හැටියට අපි දැක්කා. ඔබේම නිවසේ දානේ සෝදානම් කරලා ඔබත් කිසියම් දෙයක් මේ සඳහා යොදාගත්තා. මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය. ධර්මයේ සඳහන් වෙනවා සැදැහැවත් කෙනාගේ ලක්ෂණ මොනවද කියලා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතමිච්ඡති විනය මච්චේරමලං සවේ සද්දෝති උච්චති කියලා කියනවා. ස්වාමීන් වහන්සේන ඔබට ආමන්ත්‍රණය කරනකොට සැදැහැවත් වෙනතුනි කියලා තමයි කියන්නේ. මේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ කීපයක් තියෙනවා. දස්සන කාමෝ සීලවතං සිල්ලතුන් දකින්නට කැමති. සද්ධම්මං සෝතමිච්ඡති ධර්මය අහන්නට කැමති. විනය මච්චේරමලං මසුරු මල දුරු කරලා නිතර දන් දෙන අදහසින් ඉන්නේ. මම හිතන්නේ මෙතන රැස් වෙච්ච හැම දෙනෙක්ම මේ ලක්ෂණ තියෙන අය. විශේෂයෙන්ම සරත් මහත්මයාගේ මානෙල් නෝනා මහත්මියගේ ජීවිතයේ සබල්න විට ඔබට මේ දෙමෝපියන්ගෙන් ලැබිච්ච ආවාසය ඔබේ ජීවිතේ ලොකු ආලෝකයක් වුණා. ඉතින් විශේෂයෙන්ම සරත් මහත්මයාට සතුටු වෙන්න පුළුවන් ආදරණීය අම්මල තාත්තලගෙන් ලැබිච්ච ආවාසය. සරත් මහත්මගේ සහෝදර සහෝදරයන් දෙස බලන විට මම හිතන මුළු ලංකාවෙම ලෝකෙට කීර්තියක් ලබා දෙන කටයුතු කරපු අය. ඒ විතරක් නෙමෙයි ඒ මවගේ පාර්ශ්වයෙන් තිබෙච්ච නිවස මාතර දෙවුන්දර තිබෙච්ච සිල්වර්ධන වලව්ව ස්වාමීන් වහන්සේ ලුණියෙන් පූජා කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වැඩලේන ඉතින් ඔබට ඒක ලොකු සතුටක්. අපේ සීලවන් සාන්දරෝ මේ පන්සලේ විහාරාධිපති හාමුදුරෝ ඉතින් ඒ සිරිවඩන විහෙර කියලා දෙවුන්දර නගර මැදේ තියෙන විහාරය ඔබට හැමදාම හිතල සතුට වෙලා තින් වැඩෙන පින්කමක්. ස්වාමීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ සිටින ස්ථානයක්. ඉතින් මේ සියලුම ගුණාංග ඔබට ලැබුණ ඔබේ අම්මලගේ තාත්තලගෙන්. ඉතින් මේ අම්මා තාත්තේ වෙනුවෙන් අපි නිරතුරුව මේ වගේ පින්දහම් සිදු කරන්නට ඕන. ඒත් ගන්න පුණ්‍යානුමෝදනා කරන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ විශේෂයෙන්ම මේ දානීය පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්න වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකෙම වැඩ සිටි උතුම්ම ශාස්ත්‍රවරයන් වහන්සේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකෙම බබලෝපෝ උත්තම මනුෂ්‍ය රත්නය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඔබේ දෑතින් මේ බුදු පූජා පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බුද්ධෝපවද මානාන කියලා සඳහන් කරනවා. කතා කරනවනුගෙන් බුදුහාමුදුරුවෝ තමයි ලෝක උතුම කෙනා. ඒ වගේම ඔබ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මේ දානය පූජා කළේ සංඝෝපවද මානාන කියලා කියනවා. මේ මිහිමත වැඩම කරන අයගෙන් උතුම පිරිස තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. ඉතින් සැරියොත් මොගලන් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ බබලෝපු ඒ උතුම් මහා සංඝරත්නයේ වෙනුවෙන් ඔබේ මේ දානේ පූජා කළේ කියලා බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා සිටුවරයෙක් මුල් කාලෙම ධනවත් හිටිය කෙනෙක් පස්සේ කාලේ ආටිකක් දුප්පත් වුණා. මේ දුප්පත් වෙච්ච සිටුවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු වෙලාවේදී බුදුහාඳුරු ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? සිටුතුමනි ඔබ දන් දෙන්නේ කොහොමද? මොන දේවල්ද ඔබ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ කියලා ඇහුවා. ඔහු කියනවා ස්වාමීනි මං ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ සොනු සහල් බතුයි ඒ වගේම කාඩි හොද්දයි කියලා. මේක තමයි බිලඳුම කෙනාගේ තියෙන අවම ආහාර වේල එකල ಭಾರತයේ තිබිච්ච. සොනු සහල් කියන්නේ අර හාල් කොටනකොට අවසානයේ ඉතුරු වෙන අර පොඩි වෙච්ච හාල් ටික. කාඩි හොද්ද කියලා කියන්නේ මිරිස් හොද්ද. මේ සිටුවරය කියනවා ස්වාමීන් මම ස්වාමීන් වහන්සේලට දානය පූජා කරන්නේ මෙන්න මේ දෙකෙන් කියලා. ඔබට මේක ඇහෙනකොට මොන වගේ සිතුවිල්ලක් එවිද? මේ සිටුවරය ටිකක් ලෝභයි කියලා හිතෙන්නේ. නමුත් එහෙම නෙවෙයි පින්නතුනි. මේ කෙනාට තිමිච්ච උපරිම දේ තමයි මේ දුන්නේ. බුදුහාඳුර මේ වෙලාවේ මොකද සඳහන් කරන්නේ? බුදුහාඳුර කියනවා සිටුවරය ඔබ දෙන්නේ ලොකු දෙයක්ද කුඩා දෙයක්ද කියන එක අදාළ නැහැ. ඒ දෙන අවස්ථාවේ ඔබේ හිතේ තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. මොකද ඒ තමයි සක්කච්ඡන් දානන්දේති මනාව සකසල දාන දෙන්නට ඕන. සහත්කන් දානන්දේති දෑතිම දන් දෙන්නට ඕන. ඒ වගේම චිත්තකත්වා දානන්දේති අලංකාරවත්ව මනවින් සිතේ සතුටෙන් ඒ දානෙ දෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති නිතර නිතර දන් දෙන්නට ඕන. ඒ වගේම ආගමන දිට්ඨිකෝ දානන්දේති කුසල අකුසල කර්මඵල අදහගෙන දන් දෙන්නට ඕන. මොනවද කාරණා ටික? සියතින් දන් දෙන්නට ඕන, මනස සකස් කළ දන් දෙන්නට ඕන, ඊටම අලංකාරවත්ව පිරිසිදු හිතින් දෙන්නට ඕන, නිතර නිතර දන් දෙන්නට ඕන, කර්මඵල අදහගෙන දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන වේගින් ලැබෙන ආනිසංස මොනවද කියලා. අපි කුඩා දෙයක් දුන්නත් ලොකු දෙයක් දුන්නත් මෙන්න මේ ලක්ෂණ වලින් නම් ඒ දානය දෙන්නේ එහි ආනිසංස විදියට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ධනෙ ලැබෙනවා. උඟක් මහසියාවි ඒ කෙනාට ධනෙ උපයන්නට හැකියාව ලැබෙනවා. ඒක තමයි පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි එහි ලැබෙන ධනය පරිහරණය කරන්න සිතක් යෙදෙනවා. ඒකට කියන්නේ භෝග සුඛය කියලා. අත්ති සුඛය සහ භෝග සුඛය කියලා දෙකක් බුදුදහමේ සඳහන් කරනවා. අත්ති සුඛය කියන්නේ යමක් තිබීම. භෝග සුඛය කියන්නේ ඒ තියෙන දේ පරිහරණය කරන සිතේ කැමැත්තක් යෙදීම. මේක දෙකක් වෙනතුනි. ඊටම පැහැදිලි වෙනසක් මේ දෙකේ තියෙනවා. අත්ති සුඛය කියන්නේ ධනවත් වීම. ඒ ධනය පරිහරණය කිරීම තමයි භෝග සුඛය කියලා කියන්නේ. සමහර අයට අත්ති සුඛය තියෙනවා භෝග සුඛය නැහැ. ධනය තියෙනවා පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. ඔහෙ තියාගෙන ඉන්නවා. ඉඳලින්දලේ කපාර හුස්ම ටික යනවා. ඊට පස්සේ දරුවෝ ටික හරි ණයකාරයෙක් කැවිලේ ටික දානවා. අන්නේ භෝග සුඛය ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් දන් දුනොතින් කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි සඳහන් කරන මේ ලක්ෂණ වලින් කිසියම් කෙනෙක් දන් දෙනවා නම් එයාට දැසිදස්සව කම්කරුවන් ඉන්නවා නම් ඥාති මිත්‍රාදෙන් ඉන්නවා නම් ඒ තැනැත්තා කියන වචනය අනිත් අය පිළිගන්නවා කියලා. දැන් අපි සමහර අය කියන්නේ එයා කියන දේක් ගණන් ගන්න නැහැ කියලා. එතකොට යමක් කෙනෙක් කියනවා නම් ඒ කියන දේ අනිත් අය පිළිගන්න විශ්වාසනීයත්වයක් ඇති වෙනවා මේ ලක්ෂණ වලින් යුක්තව දාන දුනොදී. ඒ විතරක් නෙවෙයි මේ සියලටම වඩා සුවිශේෂ ලක්ෂණයක් සඳහන් කරනවා. මේ දානය මේ ලක්ෂණ වලින් දරවන කෙනෙක් ඒ තැනැත්තාට ධර්මයේ අහනකොට ධර්මයේ තියෙන හොඳම කරුණ වලට හිත යොමු වෙනවායි කියලා. දැන් අපි දන්නවා සමහර අය හොඳට දානෙ පූජා කරනවා. හැබැයි බණහන් ඉන්නේ නැහැ. කොහොම හරි දෙකෙන් මිස්සල යනවා. පැලකෙල යනවා. එතැමිට බණහන් කැමති නැහැ. පින්නතුනි මෙන්න මෙතනින් තමයි දානි ආනිසංස බලන ස්ථානය. දානිය දීලා අවසානයේදී ඒ කියන බණ අහන්නට තරම් පරිසරයක් වටා පිටාවක් සකස් වෙනවා නම් ඒකට මනස යෙදෙනවා නම් ඒ කියන්නේ නියම ධර්මයේ පිහිටලා දානි දුන්නා කියන එක. මම හිතන්නේ මෙතන ඉන්න සරත් මහත්මයා තුළ ඔබ හැම දෙනෙක්ම බණ අහන්න හුඟා කැමති පින්නතුන්. ධර්ම දේශනා පිළිබඳව නිතර අවධානයෙන් ඉන්න පින්නතුන්. ඒක ඔබට ලැබෙන්නේ මෙන්න මේ සසරෙදි මේ වගේ පින් දහම් කරපු නිසා. ඔබ ස්වාමීන් වහන්සේලා දකින්නට කැමති. ඔබ නිතර දානයක් දෙන්න බලාගෙන ඉන්නේ. ඔබේ ගෙදර ගහක දෙයක් ඇති වුණත් ඔබ නිතරම ස්වාමීන් වහන්සේලාට ඒක පූජා කරන්න බලාගෙන ඉන්නේ. අලුතෙන් රැකියාවකට ගියොත් පන්සලට ආධාරයක් කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒක කවදා ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා නෙවෙයි ඔබටම හිතෙන මේක. මේ ගුණාංග වලින් යුක්ත ඔබ ඒ ශ්‍රද්ධාවේ තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ මගේ, ධර්ම රත්නය මගේ, සංඝ රත්නය මගේ කියන හැඟීමෙන් ඔබ නිතරම කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන අපේ හාමුදුරුවෝ කියලා නේද? අපේ හාමුදුරුවෝ කියන කතාව පේන උතුනේ බුදුදහමේ නෑ. බුදුදහමේ තියෙන මගේ හාමුදුරුවෝ කියලා. මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ කියලා කියන්නේ. ඒක සුවිශේෂ වචනයක් පිනතුනි. නිතරම බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ මගේ කියන හැඟීමෙන් කටයුතු කරන්නේ. ඇයි අපේ ජීවිත පහන් කරන්නට, ජීවිත ආලෝකවත් කරන්නට මේ බුද්ධ ධම්ම සංඝ කියන පෙරවන සමයේ අපට ලැබිච්ච උතුම් රත්නයක්. අන්‍ය රත්නයන් අතුරෙනොත් අපට සමීප වෙන්නේ සංඝ රත්නය. සංඝ රත්නය අසුර කරනකොට ධර්මය හානිට ලැබෙනවා. ධර්ම ශ්‍රවණිය ඔස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ඊටාම කෙටියෙන් කිව්වොත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සුගතිගාමි වෙන මාර්ගය. අපේ හිත මුල්ලා කරන කුසල අකුසල කර්ම ශක්තියෙන් අනුව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මේ අවබෝධය ලැබීම සමගම අපි හැකිතාක් දුරට සබ්බ පාපසහකරණම් කියපු විදිහට අකුසලලින් මිදෙනවා, කුසල සුභ සම්බදා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. මේ වගේ දන් දෙනවා වගේම සිල්වන්ත ජීවිත ගත කරනවා. ඒ වගේම මෛත්‍රී භාවනා කරනවා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියලා ධර්මයේ සඳහන් කරන්නේ මේකයි. භාවනාවේ සුවිශේෂ භාවනා විදිහට සැලකන්නේ මෛත්‍රී භාවනාව. ඒ ලෞකික මාර්ගයේ ඉහෙලටම ගියාට පස්සේ මෛත්‍රී වඩන කෙනා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරනවා. එහි අවසාන අංගය උපේක්ෂාවටපත් වීම. ඊළඟට ස්වර්ගගාමී මාර්ගයෙන් පස්සේ බුදුහණෝ දේශනා කරනවා විමුක්ති මාර්ගය, මොක්ෂ මාර්ගය, නැත්නම් නිවන් මාර්ගය. නිවන් මාර්ගය ලබා ගන්නට නම් හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන්න ඕන. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේකයි. සීලේ පිහිටලා සමත භාවනා, විපස්සනා භාවනා වඩන්නට ඕන. සමතේ කියන්නේ හිත එක කුසල අරමුණක තැන්පත් කිරීම, ඒකාංග කිරීම. ඊට පස්සේ සමාධි මස්සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීම තමයි නිදර්ශනාව කියන්නේ, ප්‍රඥා භාවනා කියන්නේ. පින්නතුනි අසිරිය බලන්න, මෙතනින් අවසන්ට ගියත් අවසන් වෙන්නේ සංඛාරූපේක ඥාණයෙන් උපේක්ෂාවටපත් වෙලා. ලෞකික මාර්ගෙ ඉහෙලටම ගියත් අවසන් වෙන්නේ උපේක්ෂාවෙන්, ලෝකෝත්තර මාර්ගෙ ගියත් අවසන් වෙන්නේ උපේක්ෂාවෙන්. නමුත් ලෞකික මාර්ගයේදී අවිද්‍යාපත්‍ය සංඛාරා කියපු විදිහට අපි පුඤ්ඤාවි සංඛාර සිද්ධ කළත්, ආනන්‍යාවි සංඛාර සිද්ධ කළත් අපි අවිද්‍යාව මත ඉඳගෙන කරන්නේ. නමුත් ලෝකෝත්තර මාර්ගයේ ලක්ෂණය තමයි අපි විද්‍යාව මත පිහිටලා සම්මාදීට ඉඳගෙන හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් කරන මේ ධර්ම මාර්ගය තුළ අපි මේ උපේක්ෂාව වඩන්නේ. හේතුඵල ධර්ම දැකලා මනවින්ම හේතු ඇති කල්ලි ඵල ඇති වෙනවා, හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය ලබන්නටයි අවසානයේ අපි යන්නේ. මේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි බාහිර තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූපේ මත අපේ හිත බැස නොගන්නා විදියට අපි නිතරම රූපයෙන් මිදලා කටයුතු කරනවා. සාමාන්‍ය ලෞකික ජීවිත ගත කරන කෙනා නිතරම රූපයේ මත යැපිලා ඉන්නේ. අපි මේ රූපය නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනකොට ඒ රූපය අනිත්‍යතාවය දකිනවා. ඒ අනිත්‍යතාවය දකින සිතත් අනිත්‍යයි කියලා දකිනවා. සම්බ්බේ සංඛාර අනිච්චා, සම්බ්බේ සංඛාර දුක්ඛා, සම්බ්බේ ධම්මානත්තා කියලා මේ සියලු දේහි අනිත්‍ය දුක්ඛනාත්ම දකින්නට අපි මනස හුරු කරගන්නවා. ඉතින් ඔබ මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි මහා සැනෙහෙන් කරපු මේ දානය ඔබේ ජීවිතය ආලෝකවත් කරන්නට ඔබට හේතු වෙනවා. ඉතින් ඔබ හැම දිනෙකම සතුටට පත් වන්න ඔබ බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම ලස්සනට අලංකාරවත් සිදු කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා හුඟක් දෙනමක් වැඩම කළා, මේ දානය ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ හිටියත් ඔබට මේ වගේ ලස්සන පින්කමක් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ උපන් භූමියෙන් ලෝකගෝලෙ අනිත් පැත්තටම ආපුවල යාවේ මේ වගේ දුරබැහැර රටක හිටියත් ඔබ මේ පින්කමක් කරන්න තරම් භාග්‍ය සම්පන්න වුණා. ඒක ඔබේ පින. ඒ ගැන හිතලා සතුටටපත් වන්න. නැවත දවසක දානයක් දෙනකම්ම අද මේ කළා වූ දානමය පින්කම ගැන හිත හිත සතුටටපත් වෙන්න. මෙච්චර ස්වාමින් වහන්සේලා වැඩම කළා, මේ වගේ ඥාතීන් ආවා, මේ වගේ දේවල් අපි පූජා කළා, මේ වගේ පණ එදා අපි ඇහුවා, මේ කාරණා හිත හිත ඔබේ සතුට දිනු කරගන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මවල හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන සරත් මහත්මයාගේ මානෙල් නොවන ඇතුළු ඔබ හැම දෙනාගේම නම් මිය ගිය සියලු ඥාතීන් හොඳවට සිහිපත් කරගන්න. ඒ සියලුම දෙනා මේ පින දැක සුවපත් වෙත්වා. මේ පිනෙන් සුවපත් වේ යම් තාක් සත්වයන් අවීචියේ පටන් බවාග්‍රිය දක්වා යම් තාක් සිටිත්නම් ඒ සියලු දෙනාම මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගේඥාතින් සිහිපත් කරලා ඒ හැම දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරමු කාථාව කියලා වාදිනේ පැන්වඩමි. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං නේව මේව හිතෝ දින්නම් තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒව මේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව සරත් මහත්මා මානෙල් නොන ඇතුළු මේ දරුවන් ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සලසා දෙත්වා. දෙවියන් විසින් මේ සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙනු ලැබේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාචයම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා. එත්තාවතාචයම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා. එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා. අදයි මේ පින්තුන්ගේ මේ පින්කම ඉතාම ලස්සනට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණේ මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීම හේතුවෙන්. ඉතින් ඒ වැඩම කළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේල සිදු කරන ඒ ආගමික අධ්‍යාත්මික අධ්‍යාපනික කටයුතු දිනෙන් දින සඵල කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියන ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනේ හැම දෙනෙක් මේ පගේ සතුරට පත් ගන්න. ඔබ ඉතාම දුරබැහැර ඉඳලා කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන විශේෂයේ මේ උතුම් පින්කමක් සිදු කළේ සංඝ සතු මහා දානමය පින්කමක් සිදු කළා. සම්බුදු පූජා පැවැත්වුවා, පිරිත් ධර්මය ශ්‍රවණය කළා, ධර්ම ශ්‍රවණය කළා, දෙවියන් ඥාතින්ට පින් දුන්නා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් මේ උතුම් පුණ ධර්මයන් හේතුවෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වැඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්මාන සම්පන්ති ඉමිනාතේ සමින්